ඉල්ලිමක් කළ තියෙනවා මේ වන්නි දිස්ත්‍රික්කයේ සියලුම ඡන්දදායකයන්ගෙන් පුළුවන් තරම් යන්න. හේතුව අපිට දැන් ඊයේ හවසත් අපිට වැසි සහිත කාලගුණයක් තිබුණා. අද හවසත් වැසි සහිත කාලගුණයක් ආවොත් එහෙම අපිට ටිකක් අපහසු වෙන්න පුළුවන්. නියෝජනයට අපහසු ඇති වෙන්න පුළුවන්. ඡන්දදායකර අපුතාරය ඇති වෙන්න පුළුවන්. ඒකම ආපදා කළමනාකරණ අංශත් අපි සූදානම්ින් තියලා තියෙනවා. ඒකින්ද මම ඉල්ලා හිටින්නේ පුළුවන් තරම් උදේවරුමකින් ඡන්ද දාන්නයි කියලා.